මෙතන ඇවිල්ලා කිව්වන්නේ අර හමුදා කඳවුරු වගේක් තිබුණා. ඒගොල්ලෝ යනකොට ඒ දැන් ටික මේ පැත්තේ ජනතාවට දීලා ගියා කියලා. දැන් මේ කඳවුරු තිබුණා. මේ කඳවුරු වලින් හමුදා වයින් වෙනකොට ඒ අයට ඉඩම් ලබා දුන්නා. එතකොට දැන් කොහේ ගියත් පුද්ගලික ඉඩම් කඳවුරු වලට අරන් තිබුණොත් ඒ ඉඩම් අනවත ආපහු ඒ අයිතිකාරින්ට දෙන්න ඕන. අපේ රටේ ඉඩනුත් එක වෙලාවකදී LTT එකෙන්, එක වෙලාවකදී IPKF එකෙන්, එක වෙලාවක හමුදාවෙන් අල්ලගත්. ඒවා අයිතිකාරින්ට නැවත ආපහු දෙන්න ඕන.